जान तना दीनी सत पिनु मैन सुए से एवं बिलावत मम मगी ऐसी दिय वसा गनीनी रहसी පිනින්නට තුයලු මැනවී පිටවී සදා මගේ එක දසුනම වී ඔබ එහි සත පිනු මැනදී එහි සත පිනු ඇසිදිය වසාගනිමි රහසේ